ශබ්ද නගන සාදුකාරයක් පවත්වමු. මේ මහා පින්කමක් ආරම්භ කරන අවස්ථාව මේ උතුම් අවස්ථාවට වැඩම කරලා අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ පූජා බුද්ධ වන්දනාව බුද්ධ ඉලම්පස බුද්ධ පූජාව පවත්වන හැටියට මම ඉමහත් ගෞරවයෙන් ආරාධනා කරන්න යෙදුණා. අප කල්යාණ මිත්‍ර කෝරළේගම අනුරුද්ධ ස්වාමීන් වහන්සේට උන්වහන්සේ බොහොමත්ම ගෞරවයෙන් ඒ ආරාධනාව පිළි අරගෙන මේ ධර්මාසනයේහි වැඩ සිටිනවා. උන්වහන්සේ අපේ විහාරස්ථානය වෙනුවෙන් ඔය පින්නතුල්ලා වෙනුවෙන් බොහොමත්ම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඔබ හැම දෙනාමත් පිළිගැනීමක් වශයෙන් තෙවරක් සාදුකාර පවත්වමු. මේ පින් කරන ඔයත්තන්ගේ ජීවිත තව තවත් ධාර්මික ආයුරින්ම දියුණු දියුණු වේවා කියන උතුම් චේතනාවෙන් යුක්තව මේ පින්කම් මාලාව සංවිධානය කළේ. පළමුවෙන් මේ සමාරම්භක අවස්ථාවේ ඔබ හැම දිනාටම ආශිර්වාද පිණිසත් යහපත පිණිසත් ඒ උතුම් බුද්ධ වන්දනාව සිද්ධ කරලා ගිලම්පස බුද්ධ පූජා පවත්වන හැටියට මේ මහත් ගෞරවයේ පාද නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. අප කල්යාණ මිත්‍ර ශාස්ත්‍රවේදී කෝරළේග අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බුද්ධං සරණං ගච්ඡාමි. මහන්සි වෙලා ඔයත්තු ලස්සන අපේ සාරද පණ්ඩිතාමරන් වහන්සේ අනිකුත් ස්වාමීන් වහන්සේලා සමග දායක ඇත්තන් සමග එකට එකතු වෙලා තාම ලස්සන පිරිත් මණ්ඩප ලෑස්ති කරලා බොහෝම ලස්සනට ඉතින් මම මේ ආපු ගමම බැලුවේ පිරිත් මණ්ඩපය දිහා පොඩ්ඩක් මට නම් ඇත්තටම ඉන්න බැරි වුණා. ඉතින් මේ හරිම ලස්සනයි. නමුත් ලස්සන වගේම බලන්න ඕනේ කොච්චර හියුමන් අවස් මේකට කැප කරලා තියෙනවද කියලා මේක ලස්සන කරන්න. ඉතින් මම හිතන්නේ මා විශාල පරිශ්‍රමයක් දරලා ලස්සන පිරිත් මණ්ඩපයක් ලෑස්ති කරලා ඉතින් මේ ලස්සන බුද්ධ වන්දනාවක් සිදු කරන්න අවශ්‍ය කරන අපේ සම්බුදු පියාණන් වහන්සේ නිරූපණය කරන සම්බුදු බුදු පිළිමය වඩම්වල මේ මල් පහන් සඳු සාදු සිටින් අතගස්වල පූජා කරන්න තැම්පත් කරලා මේ බලාපොරොත්තු වෙන්නේ මේ කඨින මහා පූජෝත්සවය ආරම්භ කරන්න. ඉතින් මේ වෙලාවේ අපි බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තැම්පත් වෙලා ඉඳගෙන උතුම් වූ සම්බුදු පියාණන් වහන්සේගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ වන්දනීය පූජනීය අපේ සාරද ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට පින්වත් ඔබ හැම දිනාට යහපත් ජීවිතයක් පිණිසම මේ හේතු වාසනා වේවා සාංසාරික කෞතුක තරණය කරන උතුම් නිර්වාණ අවෝධය පිණිස මේ උතුම් ආරම්භතාවක් වේවා. දිය පොදක්

වන්දිමු ජය ශ්‍රීමා Thank you. මාසක ඉමස්මින් විහාරේ ඉමස්මින් ගෝචාරගානේ ඉමස්මින් නගරේ ඉමස්මින් ලංකාදීපේ ඉමස්මින් ජම්බුදීපේ ඉමස්මින් චක්කවාලේ යසරදන සිම්මකත දේවතා සබ්බේ සත්තා අවේරහොන්තු අභ්‍යාපජහොන්තු අනිග්ගහොන්තු සුඛියතාන පරිහරන්තු දුක්ඛ මංචන්තු යතරත සම්පත්තිතෝ මා විගච්ඡන්තු කාමසක වරදිනා දිසාය දක්ඛිනාය දිසාය පච්චිමාය දිසාය උත්තරාය දිසාය පුරත්තමාය දිසාය දක්ඛිනාය අනුදිසාය පච්චිමාය අනුදිසාය උත්තරාය අනුදිසාය හෙතමාය දිසාය උපරිමාය දිසාය සබ්බේ සත්ත සුප්පේ පාන සබ්බේ භූතා සබ්බේ පුක්කලා සබ්බේ අත්තබාබා අරියර්පන සබ්බේ නිතියෝ සබ්බේ පුරිසා සබ්බේ අරිය සබ්බේ අනරිය සබ්බේ දේවා සබ්බේ මනුස සබ්බේ වමනුස සබ්බේ විනිපත්තික අවේරහොන්තු අභ්‍යාපජහොන්තු අනිග්ගහොන්තු සුඛියතාන පරිහරන්තු දුක්ඛ මංචන්තු යතලද්ද සම්පත්තිතෝ මා විගච්ඡන්තු අමස්සක සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු සබ්බේ සත්තා සුඛිනෝ